Majjhima Nikayo 2.4.4 Madhura Suttam Evang Me Suttam Ekaṃ samayaṃ āyasmā mahākacchānu madhurāyaṃ viharati gundāvani asso sikho rājā madhuro avanti putto Samanu khalu bho kacchano madhurayaṃ viharati gundāvani Sankho pana bhavantaṃ kacchānaṃ evaṃ kalyāno kitta Tisandho abhugato Pandito vyatto medhavi bahusuto Chitta kathi kalyana patibhano buddho cheva arhacha Sādhukho pana tatārūpānaṃ arahataṃ dassanaṃ hotīti Athako rājā madhuro avanti putto Bhadrāni bhadrāni yānāni yoja pitnvā Bhadrāṁ yānāṁ abhiruhitnvā Bhadrehi bhadrehi yānehi madhurāya nīyāsi Mahancha Rājānubhāvena Āyasmantaṃ Mahākacchānaṃ Dassanāya Yāvati kāyānassa bhūmi yānena gantvā Yāna pacchā Chorohitvā pattikō Enāyasmā mahākacchānu tenupasaṅkami Upasaṅkamitvā āyasmatā mahākacchānena saddhiṃ sammodhi Sammodaniyaṃ kathaṃ sāraniyaṃ vītisāretnvā Ekamantaṃ nisedhi Ekamantaṃ nisinnu kho rājā madhuro avanti putto Āyasmantaṃ mahākacchānaṃ etadavocha Brahmanā bho kacchāna eva māhansu Brahmanā vasetto vanno Hino anyo vanno Brahmanava sukko vanno Kanho anyo vanno Brahmanava sujjhantino abhrahmana බ්‍රාහ්මනාව බ්‍රහ්මුණෝ පුත්තා ඕරසා මුඛතෝ ජාතා බ්‍රහ්මජා බ්‍රහ්ම නිම්මිතා බ්‍රහ්මදායාදාති ඉද භවංකච්චානෝ කිමාහාති ඝෝසෝයේවකෝ ඒසෝ මහරාජලෝකස්මින් බ්‍රාහ්මනාව සෙට්ටෝවන්නෝ හීනෝ අඤ්ඤෝවන්නෝ බ්‍රාහ්මනාව සුක්කෝවන්නෝ කන්හෝ අඤ්ඤෝවන්නෝ බ්‍රාහ්මනාව සුඤ්ඤන්තිනෝ අබ්‍රාහ්මනා බ්‍රාහ්මනාව බ්‍රහ්මුණෝ පුත්තා ඕරසා මුඛතෝ ජාතා බ්‍රහ්මජා බ්‍රහ්ම නිම්මිතා බ්‍රහ්මදායාදාති තදමිනා පේතං මහරාජ පරියායේන වේදිතබ්බං යථාඝෝසෝයේව ඒසෝ ලෝකස්මින් බ්‍රාහ්මනාව සෙට්ටෝවන්නෝ හීනෝ අඤ්ඤෝවන්නෝ පෙයාල බ්‍රහ්මදායාදාති සංකින් මඤ්ඤසි මහරාජ කත්තියස්ස චේපි ඉඤ්ජේය ධනේනවා ධඤ්ඤේනවා රජතේනවා ජාතරූපේනවා කත්තියෝ පිස්සස්ස පුම්බුට්ඨායි පත් චානිපාති කිංකාර පටිස්සාවී මනාපචාරී පියවාදී බ්‍රාහ්මනෝ පිස්සස්ස පෙයාල විස්සෝ පිස්සස්ස පෙයාල සුද්ධ පිස්සස්ස පුම්බුට්ඨායි පච්චානිපාති කිංකාර පටිස්සාවී මනාපචාරී පියවාදීති කත්තියස්ස චේපි භෝකච්චාන ඉන්ධේය ධනේනවා ධඤ්ඤේනවා රජතේනවා ජාතරූපේනවා කත්තියෝ පිස්සස්ස පුම්බුට්ඨායි පච්චානිපාති කිංකාර පටිස්සාවී මනාපචාරී පියවාදී බ්‍රාහ්මනෝ පිස්සස්ස පෙයාල වෙස්සෝ පිස්සස්ස පෙයාල සුද්ද පිස්සස්ස පුම්බුට්ඨායි පච්චානිපාති කිංකාර පටිස්සාවී මනාපචාරී පියවාදීති තංකින් මඤ්ඤසි මහරාජ බ්‍රාහ්මනස්ස චේපි ඉඤ්ජේය धनेन वा धन्येन वा रजतेन वा जातरूपेन वा ब्राह्मणोऽपि सास पुंबुण्ठायि पञ्चानिपाति किङ्कारपटिस्सावि मनापचारी पियवादि विश्वोऽपि सास पियाल सुन्दोऽपि सास पियाल खत्योऽपि सास पुंबुण्ठायि पञ्चानिपाति किङ्कारपटिस्सावि मनापचारी पियवादीति ब्राह्मणस्य चेपि भो कञ्चान इञ्जेयधनेन वा धन्येन वा रजतेन वा जातरूपेण वा ब्राह्मणोऽपि सास पुंबुण्ठायि पञ्चानिपाति किङ्कारपटिस्सावि मनापचारी पियवादि विश्वोऽपि सास पियाल सुन्दोऽपि सास पियाल खत्योऽपि सास पुंबुण्ठायि पञ्चानिपाति किङ्कारपटिस्सावि मनापचारी पियवादीति तं किं मन्यसि महाराज विश्वस्य चेपि इञ्जेय धनेन वा धन्येन वा रजतेन वा जातरूपेण वा विश्वोऽपि सास पुंबुण्ठायि पञ्चानिपाति किङ्कारपटिस्सावि मनापचारी पियवादि सुन्दोऽपि सास पियाल खत्योऽपि सास ब्राह्मणोऽपि सास पुंबुण्ठायि पञ्चानिपाति किङ्कारपटिस्सावि मनापचारी पियवादीति विश्वस्य चेपि भो कञ्चान इञ्जेयधनेन वा धन्येन वा रजतेन वा जातरूपेण वा विश्वोऽपि सास पुंबुण्ठायि पञ्चानिपाति किङ्कारपटिस्सावि मनापचारी पियवादि सुन्दोऽपि सास पियाल खत्योऽपि सास पियाल ब्राह्मणोऽपि सास पुंबुण्ठायि पञ्चानिपाति किङ्कारपटिस्सावि मनापचारी पियवादीति तं किं मन्यसि महाराज। शुद्धस्स चेपि जेय धनेन वा धन्येन वा रजतेन वा जातरूपेण वा शुद्धोऽपि सास पुबुट्ठायि पञ्चानिपाति किङ्कारपटे सावि मनापचारी पियवादि खत्योऽपि सास पियाल ब्राह्मणोऽपि सास पियाल विश्वोऽपि सास पुबुट्ठायि पच्चानिपाति किङ्कारपटे सावि मनापचारी पियवादीति शुद्धस्स चेपि भो कञ्चान इञ्जेय धनेन वा धन्येन वा रजतेन वा जातरूपेण वा शुद्धोऽपि सास पुबुट्ठायि पच्चानिपाति किङ्कारपटे सावि मनापचारे पियवादि खत्योऽपि सास पियाल ब्राह्मणोऽपि सास पियाल विश्वोऽपि सास पुबुट्ठायि पच्चानिपाति किङ्कारपटे सावि मनापचारे पियवादीति तं किं मन्यसि महाराज यदि एवं सन्ते इमे चत्तारो अन्ना समसमाहुन्ति नो वा कथं वा ते इत्थ होतीति अन्धाको भो कच्चान एवं सन्ते इमे चत्तारो तारो अन्ना समसमाहुन्ति ने संयत्त किञ्चिनानाकरणं समनुपशंसामीति इमिनापि को एतं महाराज पर्यायेन वेदितब्बं यथा घोषो एवेषो लोकस्मिन् ब्राह्मणावसिष्ठो अन्नो हीनो अन्यो अन्नो पियाल ब्रह्मदायादाति तं किं मन्यसि महाराज इधास्स खत्तियो पानातिपाति अदिन्नादायि कामेषु मिच्छाचारी मुसावादी पिशुनावाचो फरुसावाचो संफप्पलापि अभिज्जालो व्यापन्न चित्तो मिच्छादिट्ठि कायस्स भेदा परं मरणापायं दुर्गतिं විනිපාතං නිරයං උපපඤ්ජේය නොවා කතං වාතේ එත්ත හෝතිති කත්තියෝපි භෝ කච්ඡාන පානාති පාති අදින්නාදායි කාමේසු මිච්ඡාචාරේ මුසාවාදී පිසුනාවාචෝ පරුසාවාචෝ සම්පප්පලාපේ අභිජ්ජාලෝභ්‍යාපන්න චිත්තෝ මිච්ඡාදිට්ඨී කායස්ස භේදා පරම්මරණ අපායං දුක්ගතිං විනිපාතං නිරයං උපපඤ්ජේය ඒවං මේ එත්ත හෝති ඒවංච පනමේ ඒතං අරහතං සුතන්ති සාධු සාධු මහරජ සාධුකෝතේතං මහරජ ඒවං හෝති සාධුච පනතේතං අරහතං සුතං තංකින් මඤ්ඤසි මහරජ ඉදාස බ්‍රාහ්මනු පෙයාල ඉදාස වෙස්සෝ පෙයාල ඉදාස සුද්දෝ පානාති පාති අදින්නාදායි පෙයාල මිච්ඡාදිට්ඨි කායස්ස භේදා පරම්මරණ අපායං දුක්ගතිං විනිපාතං නිරයං උපපඤ්ජේය නොවා කතං වාතේ එත්ත හෝතිති සුද්ධෝපි භෝකච්ඡාන පානාති පාති අදින්නාදායි පෙයාල මිච්ඡාදිට්ඨි කායස්ස භේදා පරම්මරණ අපායං දුක්ගතිං විනිපාතං නිරයං උපපඤ්ජේය ඒවං මේ එත්ත හෝති ඒවංච පනමේ ඒතං අරහතං සුතන්ති සාධු සාධු මහරජ සාධුකෝතේතං මහරජේවං හෝති සාධුච පනතේතං අරහතං සුතං තංකින් මඤ්ඤසි මහරජ යදි ඒවං සන්තේ ඉමේ චත් තරවන්න සමසමාහොන්ති නොවා කතංවාතේ එත්ත හෝතිති අද්ධාකභෝකච්ඡාන ඒවං සන්තේ ඉමේ චත් තරවන්න සමසමාහොන්ති නේසං එත්ත කිංචිනානාකරණං සමනුපස්සාමි इमिनापि कोएतं महाराज पर्यायेन वेदितब्बं यथा घोषो ये वेशो लोकस्मिन् ब्राह्मणावसिष्ठो वन्नो हीनो अन्यो वन्नो पेयाल ब्रह्मदायादाति तंकिं मन्यसि महाराज इधास खत्तियो पानाति पाता पटिविरतो अदिन्नादाना पटिविरतो कामेषु मिच्छाचारा पटिविरतो मुसावादा पटिविरतो पिसुनावाचा पटिविरतो फरुसावाचा पटिविरतो संपप्पलापा पटिविरतो अनभिज्जालो अव्यापन्न चित्तो सम्मादिट्ठि कायस्य भेदा परं मरणा सुगतिं संगं लोकं उपपञ्जेय नो वा कथं वा ते इत्थ होतीति खत्तियोपि भो कच्चान पानाति पाता पटिविरतो अदिन्नादाना पटिविरतो कामेषु मिच्छाचारा पटिविरतो मुसावादा पटिविरतो पिसुनावाचा पटिविरतो फरुसावाचा पटिविरतो संपप्पलापा पटिविरतो अनभिज्जालो अव्यापन्न चित्तो सम्मादिट्ठि कायस्य भेदा परं मरणा सुगतिं संगं लोकं उपपञ्जेय एवं मे इत्थ होति एवं च पनमे एतं अरहतं सुतन्ति साधु साधु महाराज साधु खोते तं महाराज एवं होति साधु च पनते तं अरहतं सुतं तं किं मन्यसि महाराज इधास ब्राह्मणो पेयाल इधास वेश्यो पेयाल इधास शुद्धो पानाति पाता पटिविरतो अदिन्नादाना पटिविरतो पेयाल सम्मादित कायस्य भेदा परं मरणा सुगतिं संगं लोकं उपपञ्जेय नो वा कथं वा ते इत्थ होतीति शुद्धोऽपि भो कच्चान पानाति पाता पटिविरतो अदिन्नादाना पटिविरतो पेयाल සම්මාදිට්ඨි කායස්ස භේදා පරම්මරණා සුගතිං සංගං ලෝකං උපපඤ්ජේය ඒවං මේ එත්ථ හෝති ඒවංච පනමේතං අරහතං සුතන්ති සාධු සාධු මහරජ සාධුකෝතේතං මහරජ ඒවං හෝති සාධුච පනතේතං අරහතං සුතං තංකින් මඤ්ඤසි මහරජ යදීවං සන්තේ ඉමේ චත්තාරෝ වන්නා සමසමාහොන්ති නොවා කතංවාතේ එත්ථ හෝතීති අද්ධාකෝ භෝකච්ඡාන ඒවං සන්තේ ඉමේ චත් තරවන්නා සමසමාහොන්ති නේසං එත්ථ කිංචිනානාකරණං සමනුපස්සාමීති ඉමිනාපිකෝඒතං මහරාජ පරියායේන වේදිතබ්බං යථා ඝෝසෝ ඒවේසෝ ලෝකස්මින් බ්‍රාහ්මනාව සෙට්ඨෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ පෙයාල බ්‍රහ්මදායාදාති තංකින් මඤ්ඤසි මහරාජ ඉධ කත්තියෝ සන්ධින්වා චින්දෙය නිල්ලෝ පංවා හරෙය ඒකාගාරිකංවා කරෙය පරිපන්තේවා තිට්ඨෙය පරදාරංවා ගච්ඡෙය තංචේතේ පුරිසා ගහෙත්වා දස්සෙයුම් අයන්තේ දේවචෝරෝ ආගුචාරි ඉමස්සයං ඉච්ඡසිතන් දණ්ඩං පනේහිති කින්තිනං කරෙයාසීති ඝාතේයාමවා භෝකච්ඡාන ජාපේයාමවා පම්බාජේයාමවා යථාපච්චයංවා කරේයාම තංකිස්ස හේතු යාහිස්ස භෝකච්ඡාන පුබ්බේ කත් තියෝති සමඤ්ඤා සාස්ස අන්තරහිතා චෝරෝත්වේව සංඛං ගච්ඡතිති තංකින් මඤ්ඤසි මහරාජ ඉධ බ්‍රාහ්මනෝ පෙයාල ඉධ වෙස්සෝ පෙයාල ඉධ සුද්දෝ සන්ධින්වා චින්දෙය නිල්ලෝ පංවා හරෙය ඒකාගාරිකංවා කරෙය පරිපන්තේවා තිට්ඨෙය පරදාරංවා ගච්ඡෙය තංචේතේ පුරිසා ගහෙත්වා දස්සෙයුම් अयन्ते देवचारो आगुचारि इमस्यं इच्छसि तं दण्डं पनेहेति किन्तिनं करेयासीति घातेयाम वा भूकञ्चान जापेयाम वा पम्बाजेयाम वा यथा पच्चयं वा करेयाम तंकिस्स हेतु याहिस्स भूकच्चान पुम्बे सुन्दोति समन्य सास अंतरहिता चोरोत्वेव संखं गच्छतीति तंकिं मन्यसि महाराज यदेवं सन्ते इमे चत्तारो अन्ना समसमाहुन्ति नो वा कथं वा ते इत्थ होतीति अद्धाखो भूकच्चान एवं सन्ते इमे चत्तारो वन्ना समसमाहुन्ति ने संगित्थ किञ्चिनानाकरणं समनुपस्सामीति इमिनापि खो एतं महाराज पर्यायेन वेदितव्यं यथा घोषो ये वेशो लोकस्मिं ब्राह्मणावसिष्ठो वन्नो हीनो अन्यो वन्नो पेयाल ब्रह्मदायादाति तंकिं मन्यसि महाराज इध खत्तियो केशमस्सुं ओहारित्वा काषायानि वत्थानि अच्छादित्वा अगारस्मा अनगार्यं पब्बजितो अस्स विरतो पानातिपाता विरतो अदिन्नादान विरतो मुसावादा एकभत्तिको ब्रह्मचारी सीलवा कल्याणधम्मो किन्तिनं करेयासीति अभिवादेयाम वा भूकच्चान पच्चुट्ठेयाम वा आसनेन वा निमन्तेयाम अभिनिमन्तेयाम वा नं चीवरपिण्डपातसेनासनगिलानपच्चयभेषजपरिङ्खारेहि धम्मिकं वा अस्स रक्खावरणगुन्तिं संविदहेयाम तंकिस्स हेतु याहिस्स भूकच्च चान पुम्बे खत्तियोति समन्य सास अंतरहिता समनोत्वेव संखं गच्छतीति तंकिं मन्यसि महाराज इध ब्राह्मनो पेयाल इध वेस्सो पेयाल इध सुन्दो केशमस्सुं ओहारित्वा कासायानि वत्थानि अच्छादित्वा අගාරස්මා අනගාරියං පබ්බජිතෝ අස්ස විරතෝ පානාතිපාතා විරතෝ අදින්නාදානා විරතෝ මුසාවාදා ඒක භත්තිකෝ බ්‍රහ්මචාරී සීලවා කල්යාන ධම්මු කින්තිනං කරෙයාසීති අභිවාදෙයාමවා භෝකච්ඡාන පච්චුට්ඨෙයාමවා ආසනේනවා නිමන්තෙයාම අභිනිමන්තෙයාමවානං චීවර පිණ්ඩපාතසේනාසන ගිලාන පච්චය භේසජ්ජ පරික්ඛාරේහි ධම්මිකං වා අස්ස රක්ඛාවරණ ගුත්තිං සංවිදෙහෙයාම තං කිස්ස හේතු යාහිස්ස භෝකච්ඡාන පුබ්බේ සුද්දෝති සමඤ්ඤා සාස්ස අන්තරහිතා සමනෝත්වේව සංඛං ගච්ඡතීති තංකින් මඤ්ඤසි මහරාජ යදීවං සන්ති ඉමේ චත් තාරුවන්නා සමසමාහොන්ති නොවා කතන්වාතේ එත්තහෝතීති අද්ධාකෝ භෝකච්ඡානඒවං සන්ති ඉමේ චත්තාරුවන්නා සමසමාහොන්ති නේසංත් කිංචිනානාකරණං සමනුපස්සාමීති ඉමිනාපිකෝඒතං මහරාජ පරියායේන වේදි තබ්බං යථාඝෝසෝයේවේසෝ ලෝකස්මින් බ්‍රාහ්මණාවසෙට්ඨෝවන්නු හීනෝ අඤ්ඤෝ වන්නු බ්‍රාහ්මණාව සුක්ඛෝ වන්නු කන්හෝ අඤ්ඤෝ වන්නු බ්‍රාහ්මණාව සුජ්ජන්තිනෝ අබ්‍රාහ්මණ බ්‍රාහ්මණාව බ්‍රහ්මුණෝ පුත්තා ඕරසාමුඛතෝ ජාතා බ්‍රහ්මජා බ්‍රහ්ම නිම්මිතා බ්‍රහ්මදායාදාති ඒවං උත්තේ රාජා මාධුරෝ අවන්ති පුත්තෝ ආයස්මන්තං මහාකච්ඡානං ඒතදවෝච අභික්ඛන්තං භෝකච්ඡාන අභික් කන්තම් භෝකච්ඡාන සේයථාපි භෝකච්ඡාන නික්කුඤ්ජිතං වා උක්කුඤ්ජෙය්‍ය පටිච්ඡන්නං වා විවරෙය්‍ය මූලස්ස වා මග්ගං ආචික්ඛේය අන්ධකාරේ වා තේලපඤ්ජෝතන්ධාරේය චක්ඛුමන්තරූපානි දක්ඛින්තේති ඒවමේවං භූතා කච්ඡානේන අනේක පරියායේන ධම්මෝ පකාසිතෝ ඒසාහං භවන්තං කච්ඡානං සරණං ගච්ඡාමි ධම්මංච භික්ඛු සංඝංච උපාසකං මං භවං කච්චානු ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති මාඛෝ මන්ත්‍වං මහරාජ සරණං අගමාසි තමේව ත්වං භගවන්තං සරණං ගච්ඡ යමහං සරණං ගතෝති කහං පන භෝ කච්චාන ඒතරයි සෝ භගවා විහරති අරහං සම්මා සම්බුද්ධෝති පරිනිබ්බුතෝඛෝ මහරාජ ඒතරයි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝති සචේහි මයං භෝ කච්චාන සුනේයාම තම් භගවන්තං දස සුයෝජනේසු දසපිමයං යෝජනානි ගච්ඡේයාම තම් භගවන්තං දස්සනාය අරහන්තං සම්මා සම්බුද්ධං සචේහි මයං භෝ කච්චාන සුනේයාම තම් භගවන්තං වීසතියායෝජනේසු තිංසතියායෝජනේසු චත්තාලිසායයෝජනේසු පඤ්ඤාසායයෝජනේසු පඤ්ඤාසම්පිමයං යෝජනානි ගච්ඡේයාම තම් භගවන්තං දස්සනාය අරහන්තං සම්මා සම්බුද්ධං යෝජන සතේ චේපි මයං භෝ කච්චාන සුනේයාම තම් භගවන්තං යෝජන සතම්පි මයං ගච්ඡේයාම තම් භගවන්තං දස්සනාය අරහන්තං සම්මා සම්බුද්ධං යතෝ ච ඛෝ භෝ කච්චාන පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බුතම්පි මයන්තං භගවන්තං සරණං ගච්ඡාම ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකං මං භවං කච්චානු ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති මධුර සුත්තං චතුත්ථං